بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් حميم والكتاب المبين إنا أنزلناه في ليلة مباركة إنا كنا منذرين فيها يفرق كل أمر حكيم أمرا من عندنا إنا كنا مرسلين رحمة من ربك إنه هو السميع العليم رب السماوات والأرض وما بينهما إن كنتم موقنين لا إله إلا هو يحيي ويميت ربكم ورب آبائكم الأولين بل هم في شك يلعبون فارتقب يوم تأتي السماء بدخان مبين يغشى الناس هذا عذاب أليم حاميم ميم පැහැදිලි ග්‍රන්ථයේ නාමයෙන් දිවුරමි. ඉතා භාග්‍යවන්ත රාත්‍රියක සැබවින්ම අපි එය පහල කළෙමු. සැබවින්ම අපි අවවාද කරන්නන් වෙමු. එහි සෑම ප්‍රඥාවන්ත ආඥාවක්ම සියුම් ලෙස තීරණය කරනු ලැබේ. අපගේ සන්නිධානයෙන් වූ ආඥාවක් ලෙස සැබවින්ම අපි ධර්ම දූතයෙකු එවන්නන් වූයෙමු. එය නුඹගේ පරමාධිපතිගෙන් වූ දයාවක් වශයෙනි. සැබවින්ම ඔහු සර්ව ශ්‍රාවකය සර්වඥය. අහස්හිද පොළොවේහිද ඒ දෙක අතර දෑවලද පරමාධිපතිගෙන් වූ දයාවක් වශයෙන් නුඹලා ස්ථීර ලෙස විශ්වාස කරන්නවුන්නම් ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ජීවේ ලබා දෙන්නේය. තවද මරණයට පත් කරන්නේය. ඔහු නුඹලාගේ පරමාධිපතිය. තවද නුඹලාට පෙර සිටි නුඹලාගේ මුතුන් මිත්තන්ගේද පරමාධිපතිද වෙයි. එනමුත් ඔවුන්ට විශ්වාසය නැත. ඔවුහු සැකයෙහි කෙලි දෙලති. අහස පැහැදිලි දුමක් රැගෙන එන දිනය නබි මුහම්මද් බලාපොරොත්තු වූ. එය මිනිසුන් වෙලා ගනි. මෙය වේදනීය දඩුවමකි. رَبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَ أَنَّا لَهُمُ الذِّكْرَى وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُّبِينٌ ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَّجْنُونٌ إنا كاشف العذاب قليلا إنكم عائدون يوم نبطش البطشة الكبرى إنا منتقمون إيبيت أوهو أبغي پرمادي پتياناني مي پيداو أبغين إيوات کرنو مينو سببين ما أبي وشواس کرنن وانموي ඔව් කීති. ඔවුන්ට උපදේශයක් වන්නේ කෙසේද? සත්‍යය පැහැදිලි කරන රසූල්වරයෙකු සැබවින්ම ඔවුන් වෙත පැමිණියේය. නමුත් ඔවුහු ඔහුට පිටුපෑහ. තවද ඔහු පොළඹවන ලැබූ පිස්සෙක් යයි කීහ. සැබවින්ම අපි දඩුවම සුළු වශයෙන් ඉවත් කරන්නෙමු. එවිට සැබවින්ම නුඹලා පිටුපෑම වෙත යලි යොමුවන්නන් වන්නෝය. දැඩි ග්‍රහණයෙන් අපි ග්‍රහණය කරන දින සැබවින්ම අපි දඩුවම් කරන්නන් වෙමු. وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءَهُمْ رَسُولٌ كَرِيمٌ أَنْ أَدُّوا إِلَيَّ عِبَادَ اللَّهِ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ وَأَنْ لَا تَعْلُوا عَلَى اللَّهِ إِنِّي آتيكم بسلطان مبين وإني عذت بربي وربكم أن ترجمون وإن لم تؤمنوا لي فاعتزلون فدعا ربه أن هؤلاء قوم مجرمون فأسر بعبادي ليلا إنكم متبعون واترك البحر رهوا إنهم جند مغرقون سببين ما أبي أونا تبير فراون جي جانيا پريكشنة لكلم تاود اتم رسول وريكو أونا تبمينيه الله جي جتان مات بار ديو سببين ما මම නුඹලාට විශ්වාසදායක රසුණුවරයෙක්මි. තවද අල්ලාහට එරෙහිව කැරලි නොගසනු. මම නුඹලා වෙත මාගේ දූතත්වයේ පිළිබඳ පැහැදිලි සාක්ෂියක් ගෙන ආවෙමි. නුඹලා ගල්ගසා මා නොමරනසේ මාගේ පරමාධිපතිගෙන්ද නුඹලාගේ පරමාධිපතිගෙන්ද සැබවින්ම මම පිහිටපතන්නෙමි. තවද නුඹලා මා විශ්වාස නොකරන්නේ නම් මට හිරිහැර නොකර මා අතහැර දමව. එවිට ඔහු සැබවින්ම මොවුහු අපරාධකාර ජනතාව කී කියමින් තම පරමාධිපති ඇමතිය. එසේනම් මාගේ ගැත්තන් සමග රාත්‍රී කාලයේ පිටත්වව්. සැබවින්ම නුඹලා ලුහු බඳිනු ලබන්නෝය. තවද මුහුද දෙබෑ වූ ලෙසින්ම තබව්. සැබවින්ම ඔවුන් ගිල්වනු ලබන සේනාව කියයි ඔහුගේ පරමාධිපති ඔහුට පැවසීය. كم تركوا من جنات وعيون وزروع ومقام كريم ونعمة كانوا فيها فاكهين كذلك وأورثناها قوما آخرين فما بكت عليهم السماء والأرض وما كانوا منظرين ඔහු කොපමණක් උයන් හා ඇලදොල හැරදමා ගියෝද කෙත්‍යායන් හා උත්කර්ෂවත් ස්ථානයන්ද තවද ඔවුන් එහි භුක්ති විඳීමට සිටි භාගයන්ද එලෙසින්ම අපි ඒවා වෙනත් ජනතාවකට උරුම කළෙමු. එවිට අහස හෝ මහ පොළව හෝ ඔවුන් ගැන කඳුළු හෙළුවේ නැත. එමෙන්ම ඔවුහු සුළු තරමින් හෝ කාල අවකාශයේ නොදෙන ලද්දෝය. وَلَقَدْ نَجَّيْنَا بَنِي إِسْرَائِيلَ مِنَ الْعَذَابِ الْمُهِينِ مِنْ فِرْعَوْنَ إِنَّهُ كَانَ عَالِيًا مِنَ الْمُسْرِفِينَ وَلَقَدْ اخْتَرْنَاهُمْ عَلَى عِلْمٍ عَلَى الْعَالَمِينَ وَآتَيْنَاهُمْ مِنَ الْآيَاتِ مَا فِيهِ بَلَاءٌ مبين إن هؤلاء ليقولون إن هي إلا موتتنا الأولى وما نحن بمنشرين فأتوا بآبائنا إن كنتم صادقين تود سببين ما نندت دادوا من أبي ඊශ්‍රායෙල් දරුවන් අත්මිදෙව්වෙමු. ෆිරාවුන්ගෙන්ද අත්මිදෙව්වෙමු. සැබවින්ම ඔහු සීමාවන් ඉක්මවන්නන් අතුරින් ප්‍රධාන දාමරිකයෙක් විය. ඔවුන් එනම් ඊශ්‍රායෙල් දරුවන් එසේ යැයි දැනගෙනම අපි ලෝකවාසීන් අතුරින් ඔවුන් උත්කෘෂ්ට තත්වයට පත් කළෙමු. තවද පැහැදිලි පිරික්සුම් ඇති සංඥාවන්ගෙන් අපි ඔවුන්ට දුනිමු. සැබවින්ම මොහු මෙසේ පවසන්නෝමය. මෙය අපගේ පළමුවැනි මරණය මිස නැත. තවද අප නැවත නැගිටවනු ලබන්නේද නැත. නුඹලා සත්‍යවාදී නම් අපගේ මුතුන් මිත්තන් ආපසු ගෙනේනු. أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ أَهْلَكْنَاهُمْ إِنَّهُمْ كَانُوا مُجْرِمِينَ وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ إِنَّ يَوْمَ الْفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ يَوْمَ لَا يُغْنِي مَوْلًى عَنْ مَوْلًى شَيْئًا وَلَا هُمْ يُنْصَرُونَ إِلَّا مَنْ رَحِمَ اللَّهِ إِنَّهُ هُوَ الْعَزِيزُ الرَّحِيمُ وَدَا يَحْبَتْوَانِي أَوْنْدَ إِسَي نَتِنَامْ تُبَّ أُجَنَيَا سَحَا أَوْنَتَ بِرَسِتِ آيَدَ أَبِي أَوْنْ وِنَاشَ كَلِمُ සැබවින්ම ඔවුහු දුෂ්ට වූ අය අතුරින් වූහ. අහස්ත මහ පොළවද ඒ දෙක අතර ඇති දෑද විනෝදය සඳහා අපි නිර්මාණය නොකළෙමු. අපි ඒ දෙක සත්‍යයෙන් මිස නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් නොදනිති. සැබවින්ම විනිශ්චය දිනය ඔවුන් සියල්ලන්ට නියමිත කාලයයි. එදින මිතුරෙකු තවත් මිතුරෙකුට කළ දැයින් කිසිම පලක් නොවන්නේය. තවද ඔවුහු උපකාර කරනු නොලබති. අල්ලා අනුග්‍රහය දැක් වූ කෙනෙකු හැර. සැබවින්ම ඔහු එනම් අල්ලා සර්ව බල සම්පන්නය. අසමසම කරුණාන්විතය. إن شجرة الزقوم طعام الأثيم كالمهل يغلي في البطون كغلي الحميم خذوه فاعتلوه إلى سواء الجحيم ثم صبوا فوق رأسه من عذاب الحميم ذق إنك أنت العزيز الكريم إن هذا ما كنتم به تمترون سبب ما زقوم غسى පෞකාරයින්ගේ ආහාරය වේ. එය තෙල් මණ්ඩි වැනිය. එය කුස තුල කැකෑරේ. ඊතා රත් උන්දිය උතුරන්නාක් මෙන්. ඔහුව හසු කරගනිමු. තවද නිරය මැදට ඔහු ඇදගෙන යව්. පසුව වේදනාකාරී දඩුවමින් එකක් වන ඊතා රත් උන්දිය ඔහුගේ හිස මත වත් කරව්. රස විඳියු. සැබවින්ම නුඹ ගරු ගාම්භීර පුරුෂයෙකි. සැබවින්ම මෙය නුඹලා ඒ ගැන සැක කළ දෑය. ඉන්නල් මුත්තකීන ෆී මකාමින් අමීනින් ෆී ජන්නාතින් වඅයුන් යල්බසූන මින් සුන්දුසින් වඉස්තබ්‍රකින් මුතකාබිලීන් කදාලික් وَزَوَّجْنَاهُمْ بِحُورٍ عِينٍ يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِنِينَ لَا يَذُوقُونَ فِيهَا الْمَوْتَ إِلَّا الْمَوْتَةَ الْأُولَى وَوَقَاهُمْ عَذَابَ الْجَحِيمِ فَضْلًا مِنْ رَبِّكَ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ فَارْتَقِبْ إِنَّهُمْ مُرْتَقِبُونَ بِيَ بَتِمَتُنْ سَبَوِنْ مَا سُرَكْشِتَ تَنَكَيَا اُيَانْ هِدَ اُلْبَتْ هِدَ پَتَ پِلِسَهَا රන් රිදි ගෙත්තමින් යුත් වස්ත්‍රයෙන් සැරසි මුහුණට මුහුණලා වාඩි වී සිටිති. එලෙසය අපි ඔවුන්ට හෝරුන් ඊන් මියු ලැසියන් සරණ පාවා දෙන්නෙමු. ඔවුහු එහි සම්පූර්ණ සාමයෙන් පසුවෙමින් සියලු වර්ගවල පළතුරු ඉල්ලා සිටිති. ඔවුහු එහි මරණයේ රස නොවිඳිති. මෙලව සිදු වූ පළමුවැනි මරණය මිස තවද නිරයේ දඩුවමින් අල්ලාහ් ඔවුන් ආරක්ෂා කරන්නේය. එය නුඹගේ පරමාධිපතිගේ දායාදයකි. එය මෙය මහත් ජයග්‍රහණය වන්නේ. නබි මුහම්මද් ඔවුන් උපදෙස් ලබනු පිණිස අපි එය එනම් අල් කුර්ආනය නුඹගේ බසින්ම ලෙහෙසි කළෙමු. එනිසා නුඹ බලාපොරොත්තුෙන් සිටියු. සැබවින්ම ඔව්හුද බලාපොරොත්තුෙන් සිටිතී.